ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ඔබ හැම දෙනෙක්ම විහාරස්ථාන රැස් වෙලා අද දින ඉතාම වටිනා ආශිර්වාදාත්මක පුණ්‍යානුමෝදනාමය කෘතවේදී පින්කමක් සිදු කරපු අවස්ථාව මේ මාස 3කට කලින් මිය ගිය නිව්ටන් ඩයස් ආදරණීය පියතුමාට පුණ්‍යානුමෝදනා පිණිසයි මේ පින්කම සිදු කළේ දර්ශන මහත්මාගේ මූලිකත්වයෙන් ඥාති මිත්‍රාදීන් කවුරුත් ඒක රාශී කරගෙන ඊටාම වටිනා විදියට අලංකාරවත්ව පින්කම සිදු කරපු අවස්ථාව. මෙවැනි පින්කම සිදු කරාට පස්සේ පින්කමේ අවසානයේදී ඒ පින්කමේ ලබන වටිනාම දේ තමයි එහි ආනිසංස ඉහිලින්ම ලබා ගැනීම. මෙවැනි පින්කම් අපේ ජීවිතේ හැමදාම කරන්න ලැබෙන්නේ ජීවිතේ කලාතුරකින් තමයි මෙවැනි පින්කමක් අපට සිදු කරන්න ලැබෙන්නේ. ඒ පින්කමට විශේෂයෙන් මේ වගේ රටක වාසය කරන හැටියට බොහෝ දුර පැහැරිඳලා ඇවිල්ලා කාලයේ ශ්‍රමයේ ධනය කැප කරලායි මෙවැනි පින්කමකට සහභාගී වන්නේ. ඉතින් ඔබ දක්ෂ වෙන්න ඕනේ මෙවැනි පින්කමකට සහභාගී වුණාට පස්සේ ඒ පින්කමේ ලබා ගන්න පුළුවන් ඉහළම ආනිසංසය ලබාගෙන තමයි මෙතනින් පිට වෙලා යන්නට ඕනේ. පින්කමක සාර්ථකත්වය කියලා කියන්නේ ඒ පින්කම කරන අය පින්කමේ වැදගත්කම ගැන අවබෝධ කරගෙන ඒ පින්කමට වැඩිපුරම සතුටු වෙනවටින් තමයි පින්කමේ ආනිසංස වටිනාකම වැඩි වෙන්නේ. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලාට දානයක් පූජා කරාට පස්සේ එහි ලැබෙන එක ආනිසංසයක් තමයි ස්වාමීන් වහන්සේ වෙතින් ධර්ම ශ්‍රවණය කරන්න අපට අවස්ථාව ලැබෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා දේශනා කරන ධර්ම කරුණෝලින් එක කාරණයක් හරි මතක තියාගෙන ඔබේ දෛනික ජීවිතයට පුහුණු කරන්න පුළුවන් කාරණයක් සිහියේ තබාගෙන මෙතනින් ඔබ පිට වෙලා යන්නට ඕනේ. එකතකින් මේ පින්කම ගැන දැකලා සතුටු වෙන්නට ඕනේ. අනිත් අතෙන් ඒ පින්කමේදී දේශනා වන ධර්ම කරුණක් මතක තියාගෙන යන්නට ඔබ උත්සාහවන්ත වෙන්නට ඕනේ. එහෙම වුණොත් තමයි සැබවින්ම මේ පින්කමේ ආනිසංස වටිනාකම වැඩි වෙන්නේ. ඔබ මේ දානයේ පූජා කළේ මහා සංඝරත්නය වෙනුවෙන්. ස්වාමීන් වහන්සේලාට අපි යමක් පූජා කරනකොට සාංගිකව දෙයක් පූජා කරනවා නම් ඒක ස්වාමීන් වහන්සේලා එක නමක් දෙනමක් වෙනුවෙන් කරන පූජාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් වැඩි සිටිය ඒ මහරහතන් වහන්සේලා ඇතුළු නික්ලේශී මහා සංඝ පරපුර වෙනුවෙනුයි ඔබ මේ දානයේ පූජා කරන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ගිහි ජීවිතයේ තියෙන සියලුම සම්පත් අත්හැරලා සමස්ත ජීවිතයම මේ ශාසනයෙන් කැප කරන අය. ඒ පිරිස ඇතැම් විට කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් වැරදි අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. එවැනි කාරණා ඉස්මතු කළ බොහෝ විට වර්තමානයේ විවේචන කරනවා. නමුත් වෙනතුනේ ඔබ හුඟා පරිස්සම් වෙන දෙන්නේ මෙහි සංඝරත්නය කියන්නේ සුළුපඩු පිරිසක් නෙවෙයි. මේ ශාසනය රැකගන්නට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු අය. ඔබ මොහොතකට කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතයේ කිසිම දවසක ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ නොගැසුණා නම් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ බණ පදයක් අහන්නට ඔබට ජීවිතයේ කිසිම අවස්ථාවක් නොලැබුණා නම් ඔබේ ජීවිතයේ කොයි මට්ටමේ තිබෙන තිබද වැඩි දෙයක් තම අපේ අම්මට තාත්තට සලකන කී ආනිසංසය තියෙනවා කියලා අපි දන්නේ නැහැ. කෙනෙක් මිය ගියාට පස්සේ පින් එකක් අනුමෝදන් කරන්න ඕන කියලාවත් අපි දන්නේ නැහැ. ඒ හැම දෙයක්ම අපි දැනගත්තේ මේ ස්වාමීන් වහන්සේ වෙතින්. උන්වහන්සේලා වසර 2500කට අධික කාලයක් මේ සම්බුද්ධ ශාසනය පෝෂණය කරමින් සෝභමාන කරමින් උන්වහන්සේලාගේ ජීවිතවලට මේ දහම් පණිවිඩය පිළිපදිමින් අඩුපාඩු සිදු වුණත් ඒ උපරිමයෙන් පිළිපදින්නට උත්සාහ කරමින් මේ සදහම් පණිවිඩය සියවස් 25ක් අඛණ්ඩව බොහෝ කාලයක් පරපුරෙන් පරපුරට රැගෙන ආවා. අනේ රැගෙන ආපු මහා සංඝරත්නයේ වෙනුවෙන් එකතකින් උන්වහන්සේලාගේ ගුණිනට කරන ගුණ පූජාවක් විදියට අනිත් අතින් උන්වහන්සේලාගේ සේවයට කරන කෘතඥතාවයක් විදියට තමයි අප මේ දානය පූජා කරන්නේ. ඒ නිසා ඔබ කල්පනා කරන්න ඔබ දහරක උපයාගත් වස්තුවේ ඔබ දැහැමිව සකස් කරගෙන අප මේ දානය පූජා කළේ සරුත් මුගලන් ආදී ඒ උතුම් මහ සංඝ පරපුර වෙනුවෙන් කියන හැඟීම ශ්‍රද්ධාව ප්‍රසාදය ඔබ ඇති කරගන්න. ඒකෙන් ලොකු කුසලයක් ඔබේ ජීවිතයට එකතු වෙනවා. අනිත් අතින් මේ පින්කම සිදු කරන්නේ තමන්ගේ මීට මාස 3කට කලින් මිය ගිය පියතුමා වෙනුයි. මේක මෞපිය උපස්ථානය. මේක තලගුණ සැලකීමේ පින්කම. ඔබ දන්නවා විශේෂයෙන්ම යුග දීවිත පත්තලින හැටියට දරුවගින හැටියට ඔබේ දරුවන්ට ඔබ කොයිතරම් කැප වෙනවද කියලා. ඊටත් වඩා කැපවීමක් අපේ අමලතාතලා අපේ වෙනුවෙන් කරලා තියෙනවා. අන්නේ අමතාත දෙනට සැලකීම එකතකින් අපේ ජීවිතේට ආශිර්වාදයක් වෙනවා. තමන්ගෙම ගෙදරින්දගෙන අම්මට තාත්තට කරන සැලකීම මේ ජීවිතයේ තමන්ගේ යහපත සඳහා මානසික සුවය සඳහා හේතු වෙනවා. ඒක තමයි ජීවිතේ ලොකු ආශිර්වාදයක්. අපේ ජීවිතයේ මේ තත්ත්වයටපත් වෙනට සියලුම ආලෝකයේ සැපෙව්වේ සියලුම ශක්තිය ජීවගුණයේ සැපෙව්වේ අපේ අමතාත දෙන්න. අන්නේ අමතාත දෙන්න ජීවත් වෙන කාලේ තමන්ට පුළුවන් උපරිමයෙන් සලකන්නට ඕන. මේ අවස්ථාවේ නුදුරු මගේ හැරගන්න එපා. ඔබේ අම්මා තාත්තා ජීවත් වෙනවා නම් කොයි රටක ජීවත් වුණත් ඒ අම්මා තාත්තට දිනපතාම සලකන්න පුළුවන් උපරිමයෙන් සලකන්න. ඒක තමයි ලොකු ආශිර්වාදයක්. ඇයි එහෙම අපි කළ යුත්තේ? කලබල සැලකීම විතරක් නෙවෙයි පින්නතුනි. අපිට දෙමිට අපේ අම්මා තාත්තා ජීවත් වෙනකොට අම්මා තාත්තා එච්චර මතක් වෙන්නේ නැහැ. හැබැයි පින්නතුනි මතක තියාගන්න. අම්මා තාත්තා මිය ගිය දවසට අපට ජීවිතේ වැඩිපුරම මතක් වෙන අපේ දෙමෝපියන්. ඒක තමයි දෙමිට රැකී රක්ෂා කරන කාර්ය බහුල නිසානවන්න පුළුවන්. නමුත් විස්සම ගියට පස්සේ විශේෂයෙන්ම තමන්ට විවේකය ලැබෙන්න තමන්ට ජීවිතේ වැඩිපුර මතක් වෙන තමන්ගේ දෙමෝපියන් දෙන්න. ඒ විතරක් නෙවෙයි, ඒ අම්ම කාතර තමන් කොහොමද සැලකුවේ කියන එක අපේ හදවතේ පොතන හරි තැනක තියෙනවා. අන්න ඒකේ අඩුපාඩුවක් සිදුවෙලා තියෙනවා නම් ඒක තමයි දුකට ඇතැමිට හේතු වෙනවා. ඒ අමතාතර දෙනට උපරිමයෙන් සැලකුවා නම් තමන් ජීවත් වෙන කාලය සැලකනවා නම් ඒ සතුට තමන්ගේ අභ්‍යන්තර සතුට තමන්ගේ ජීවිත ලොකු ආලෝකයක් සපයනවා. අනේ නිසා මේ අවස්ථාව මගේ හැරගන්න එපා. අනිත් පැත්තෙන් ඔබ දරුවන් පෝෂණය කළ බලාපොරොත්තු වෙන්නේ කවදා හරි දරුවන්ගෙන් සැප සම්පත්. ඔබ දරුවන්ට සැලකනකොට දරුවෝ ඔබ දිහා හොඳට බලාගෙන ඉන්නවා. මොකද බලන්නේ? ඔබ ඔබේ දෙමාපියන් සලකන්නේ කොහොමද කියන එක දරුවෝ හොඳට බලාගෙන ඉන්නවා. ඔබේ දරුවෝ කවදා හරි සලකන්නේ ඔබ දරුවන්ට සලකපු ප්‍රමාණය නෙවෙයි, ඔබ ඔබගේ දෙමාපියන්ට සලකපු ප්‍රමාණයද කියන එක මතක තියාගන්න. ඇතැමිට ඔබට දරුවන් නොහිටියත් ඔබ අම්මට තාත්තට හොඳට සලකලින කෙනෙක් නම් ඔබට දරුවන් නොහිටියත් ඔබ විවාහ නොවි හිටියත් ඔබේ අවසාන මොහොතේ ඔබට සලකන කොහෙන් හරි කෙනෙක් ඉන්නවා. මේ අම්මට තාත්තට සැලකුවේ ආනිසංසය ආශිර්වාදයේ ප්‍රතිඵලය තමයි අනිවාර්යයෙන් මේ ජීවිත කාලෙම ලැබෙනවා. ඇතැම් විටක තමන්ට සුගතියට යන්නට හේතුවක් වෙනවා. අනේ නිසා පින්නතුනි මේ මෞර්ය උපස්ථානය කියන එක බුදුදහමේ විශේෂ මගේ කළ තියෙනවා. බුදුරජාණන් වහන්සේ සරුවත් හාමුදුරුවන් වැනි ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් ඒ දෙමෝපියන් ඉන්න කාලෙම සැලකපු ආකාරයේ බෞද්ධ සාහිත්‍ය තුළ සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවේ හිටිය දෙහැමි රජවරු ඒ අමර තාත්තට තමන්ගේ දෑතින් සලකපු ආකාරය ලාංකික ඉතිහාසය තුළ සනිටුහන් වෙනවා. ඉතින් අන්නේ එවැනි සංස්කෘතියක පෝෂණය වෙච්ච දූදරුවන් විදියට ඔබටත් ලොකු වගකීමක් තියෙනවා මේ යුතුකම මැනින් සිට කරන්න. අනිත් අතින් පින්නතුනි අප මේ ගත කරන ජීවිතය වඩාත්ම ඉහළ තලයට පත් කරගන්නට අපි ධර්මයේ පෝෂණය ලබා ගත යුතුයි. ධර්මීය අනුශාසන ලබා ගත යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ මානසික සතුට දිනු කරගන්න ක්‍රමය දේශනා කරපු තහම. දිනෙන් දින අපේ සතුට කොහොමද දිනු කරගන්නේ කියන මාර්ගය බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒකේ ප්‍රධානතම ලක්ෂණ තමයි අපේ හිතේ කුසල චේතනා දිනු කිරීම, පින් සිතිවිලි දිනු කර ගැනීම. ඒ ප්‍රධාන පින්කම් සඳහන් කරනවා දානය, සීලය සහ භාවනාව කියලා. දානංච සමචරියංච මෙත්ත චිත්තංච භාවය කියලා ධර්මයේ සඳහන් කරනවා. අපි පරිත්‍යාග සීලයේ වෙන්න අපේ හිතේ තියෙන මානසික සතුට දිනු වෙනවා. යම් කෙනෙකුගේ දැඩි ලෝභය නම් ඒකන හරිය මානසික අසහනෙන් ඉන්නේ. ඒකට ලොකු පීඩනයක් ඒක. අපිට පුළුවන් මට්ටමින් ලොකු දානමය පින්කම් කරන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. තමන්ට පුළුවන් මට්ටමේ ශක්ති ප්‍රමාණයෙන් කිසියම් කෙනෙකුට නිතර උපකාරයක් කරන්න පුළුවන් මානසිකත්වයේ ඉන්න. ඔබේ දෑතීම කරන්න බැරි වුණත් ඔබ වෙන කෙනෙක් කරන දානයකට හරි සාදු සිතින් අනුමෝදන් වෙන්න. ඒකෙන් තමන්ගේ හිතේ ලොකු කුසලයක් දිනු වෙනවා. උසස් වූ ප්‍රීතියක් විඳිනවා දන් දෙන කෙනා. ඒ විතරක් නෙවෙයි දදන් මිත්තානි ගන්ධති කියලා කාරණයක් සඳහන් කරනවා. අපේ ළඟම ඥාති මිත්‍රාදීන් අපට ආදරය කරන එක හේතුවක් තමයි අපේ චරිතය තුළ තියෙන පරිත්‍යාගශීලීත්වය කියන ගුණය. අපි දැඩි ලෝභයි නම්, අපි මසුරුයි නම්, අපේ ළඟම ඥාතීන් අපට කැමති නැහැ පිටතට. අපි කොච්චර ලස්සන වුණත්, අපි කොච්චර උගත් වුණත්, කොච්චර ධනිය තිබුණත්, අපේ ළඟම ඥාතීන් අපට ආදරය කරන එක හේතුවක් තමයි මේ පරිත්‍යාගශීලීත්වය දන් දීම කියන කාරණය. දෙවනි පුණ්‍ය කර්ම විදිහට සඳහන් කරන්නේ සීලය. සිල්වන්ත භාවයේ කායික වාචික සංවරය පංචශීලයේ ආරක්ෂා කිරීම. පින්නතුනි මේ සීලය කියන්නේ අපේ ජීවිතේට මහා ආලෝකයක් සපයන දෙයක්. පච්චවේකීත්ව පච්චවේකීත්ව කායන කම්මං කාතබ්බං වාචය කම්මං කාතබ්බං කියලා ධර්මයේ සඳහන් වෙනවා. අපි යමක් කරනකොට යමක් කියනකොට නිතරම හිතලා ඒක හොඳ දෙයක්ද කියලා බලල ඒක කරන්න කියලා. අන්න ඒකේ ප්‍රධානතම නිර්ණායකය තමයි ප්‍රාණඝාතයේ සොරකම කාම මිත්‍යාචාරයේ බොරු කීම සහ මද්‍රව්‍ය භාවිතය කියන මේ වැරදි පහෙන් වෙන්වීම. මේ වැරදි පහෙන් නෙවෙයි පිනුතුනි. අඩුම ගානේ මේන් සිල්පද දෙකක් අපට අරසා කරන්න පුළුවන් නම් දෙවිහිමි. බොරු කීමෙන් වැළකීමත් සොරකම් කිරීමෙන් වැළකීමත් කියන මේ කරුණු දෙකෙන් වැළකුණත් පිනුතුනි අපට ඒකේ ආනිසංස ජීවිත කාලේ දකින්න පුළුවන්. නමුත් පහම රැක්කොතින් අපේ ජීවිතයේ වා ලස්සන වෙනවා. ඒ විතරක් නෙවෙයි සිල්වන්ත වෙන්න වෙන්න අපට ලැබෙන ප්‍රධානතම ආනිසංසය තමයි අපේ ළඟම ඉන්න ඥාතීන් අපට ආදරය කරනවා. ඒ අපට කැමති. අපි කොයිතරම් ගෙදරින් එළියේ පිනස්තරයේ හිද දිනාගත්තත් පින්නුතුනි අපි සාර්ථකුණා වෙන්නේ නැහැ. අපේ සාර්ථකත්වය රඳා පවතින අපේ නිවස තුළ අපි ළඟම ඇසුරු කරන අයගේ කොයිතරම් හිද දිනා ගන්න අවංක උත්සාහිකෙන් තමන්ට අවංකව පුළුවන් වුණාද කියන කාරණේ මතයි තමන්ගේ සතුට වැඩි වෙන්නේ. අන්නේ සඳහා සීලය ප්‍රධානතම කාරණයක් වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන ආඛංකයේ වෙන සූත්‍රවල තමන්ගේ ළඟම ඥාතීන්ගේ ආදරය දිනා ගන්න කැමති නම් මේගේ ඥාතීන්ගේ ආශිර්වාද ලබා ගන්න කැමති නම් සිල්වන්ත වෙන්න කියලා. එතන පංචශීලයේ පින්තුනේ මේ පංචශීලයේ තියෙන කාරණා gedara නිතර පේන තැනක දරුවන්ටත් පේන ලියලා තියන්න මේක. දරුවන්ට පුළුවන් භාෂාවකින් තේරෙන භාෂාවකින් ලියලා තියෙනවා. ඒක තමන්ගේ gedara ජීවිතයේ ප්‍රතිපදාව බවට පත් කරගන්න. gedara පිනෙන් පිරිලා ඉතිරිලා යන සමගයේ දිනන ස්ථානය බවට පත් වෙනවා. ඊළඟ පියවර තමයි භාවනාව. භාවනා කමඨාන 40ක් බුදුහාම දේශනා කළා. ඒ ප්‍රධානතම වඩාත්ම ආනිසංස ලෙසන භාවනා විදිහට සැලකන්නේ මෛත්‍රී භාවනාව. සීල සද්දෝ සෝපත්ත්වා කියන ප්‍රාර්ථනාව නිතර වඩන්න. මෙන්න මෙතෙන්ට තමයි එන්න පුළුවන් නම් තමන්ගේ ජීවිතේ වාක් වැරදි අඩුපාඩු අඩු වෙනවා. අගුණ දුර්වලකම් අඩු වෙනවා. අනිත් දරුවනොත් අනිත් අය මගේම දරුවන් මගේම දූ පුතුන්සේ දකින්න පුළුවන් නම් අද තියෙන ගැටුම් වාක් වෙන තුන අපට අඩු කරගන්න පුළුවන්. අනේ නිසා මෙන්න මේ තුන දාන සීල භාවනා කියන මෙන්න මේ තුන ජීවිතේ වැඩිපුර කරගත්තොත් කෙනෙක් යාගේ සතුට වැඩි වෙනවා. කොහොමද සතුට වැඩි වෙනවා කියලා දකින්නේ එයාට දවසට වැඩිපුර වාර ගණනක් මතක් වෙන්නේ මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. එයා දීපු දානයක් මතක් වෙන්නේ. අම්මට තාත්තට සැලකපු ආකාරය මතක් වෙන්නේ. පංචශීලය රකින්න ආකාරය මතක් වෙන්නේ. නිතර මෛත්‍රී සිතුවිල්ලෙන් ඉන්නේ. යාගේ ජීවිතයේ සතුටෙන් පිරුණු ජීවිතයක් වඩපත් වෙනවා. පරලෝක ජීවිතයේ කෙසේ වෙතත් පින්නතුනි මේ ජීවිතය තුළ එයාට ඉතාම සතුටෙන් කාලය ගත කරන්නටත් මේ ජීවිත කාලයේ සිදු කරන අධ්‍යාපන ආර්ථික ආදී කටයුතු සඵල කරගන්නට මේ කරන පින්කම් තමන්ට ආශිර්වාදයක් වෙනවා. ඒ තරක් නෙවෙයි. මෙවැනි මානසිකත්වයක කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා කොයි අනතුරකින් මිය ගියත් කොයිතරම් සංකීර්ණ මොහොතක ජීවිතයෙන් සමගත්තත් කොයිතරම් දුක්ඛදායී මරණ ජීවිතාන්තයකට පත් වුණත් යාගේ පරලෝක ජීවිතයේ කිසිසේත්ම දුගතිගාමි වෙන්නේ. ධර්මයේ සඳහන් වෙනවා ගඟක් ළඟ ගඟට නැමිච්ච ගහක් තියෙනවා නම් ඒ ගහ කොයි පැත්තෙන් කැපුවත් වැටෙන්නේ ගඟ පැත්තට. අන්න ඒ වගේ මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවෙන් පිරිපුන් පෝෂණය වුණු ජීවිතයක් කිසියක් වෙන ගත කරනවා නම් ඒ කෙනාට ලොකු ඉන්සුරන්ස් එකක් තියෙනවා. ඒ ඉන්සුරන්ස් එක හෙල්ත් ඉන්සුරන්ස් එකටත් වඩා වටිනවා. ලයිෆ් ඉන්සුරන්ස් එකටත් වඩා වටිනවා. ඒ ඉන්සුරන්ස් එක තමන්ට ඉන්න දරුවන්ටත් වඩා වටිනවා. ඇයි ඒ කිසිම දෙයකින් ලබා දෙන්න බැරි යහපතක් මෙන්න මේ ඉන්සුරන්ස් එකෙන් ලබා දෙනවා. ඊළඟ භවයේ සුගතියක් සඳහා තමන්ට ස්ථාවර පදනමක් මේ ආධ්‍යාත්මික ජීවිතය තුළින් ලබා දෙනවා. පින්වතුනි, අපේ ජීවිතයේ සාර්ථකත්වයේ තියෙන්නේ මේ ජීවිතයේ කොයිතරම් සඵල කරගත්තාද කියන කාරණය මත පමණක් නෙවෙයි. අපි කොයි ඉරණමකින් මිය ගියත් පරලෝ ජීවිතයේ දුගතිගාමී නොවන විදියට ස්ථාවරසේ තමන්ගේ සුගතිය තහවුරු කරගන්නට තමන් දක්ෂ වෙන්නට ඕන. බැරි වෙලාවත් මේ මිනිස් බලයෙන් පහරට තමන් ගියෝති. තමන් කොයිතරම් වියපෑදයක් කළ දරුව පෝෂණය කළ තිබුණත්, දරුවෝ කොයිතරම් ඉගෙන රැකියාවල හිටියත්, ඒ දරුවන්ට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ඔබ නැවත සුගතියට ගන්න. ඒ නිසා ඔබ දක්ෂ වෙන්නට ඕන දරුවන් පෝෂණය කරන ගමන, මේ ඥාති යුතුයකම් කරන ගමන, රැකගැනීම කරන ගමන, තමන්ගේ සසර ජීවිතය අනතුරකටපත් නොවෙනසේ ස්ථාවර කරගන්නට ඔබ දක්ෂ වෙන්නට ඕන. ඒකත් මේ පිං අමලින් කරන්න යා. අනිත් දේ තමයි පින්තුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වීමෙන් ලැබෙන අනර්ගතම දේවන මේ දුකේ නිදහස් වීමේ මාවතත් අපි තේරුම් ගන්නට උත්සාහ කරන්න ඕන. ප්‍රඥාව ලබා ගන්න. අපේ ජීවිතයේ සැබවින්ම මේ මොහොතේ මොකද වෙන්නේ කියන කාරණය. අපිට බොහෝ විට පේන්නේ ඇසින් රූප පේනවා, අපේ ඥාති මිත්‍රාදීන් මේ වටේ ඉන්නවා, අපේ වාහනේ එළිය පාකේ ගෙනවත්තල තියෙනවා, අපි ආපු ගෙදර හේ තියෙනවා, රැකිරක්ෂා කරන කාර්යාලේ වැඩවල හේ තියෙනවා, මොම කියලා අපි හිතන්නේ නේ. ඒක සම්මුති සත්‍ය විදිහට හරි පින්නතුනි. නමුත් පරමාර්ථ සත්‍ය කියලා කියන්නේ ඇබ්සොලියුට් ට්‍රූත් කියලා කියන්නේ අපි යමක් තේරුම් ගන්න අවස්ථාව. ඒ තේරුම් ගන්න අවස්ථාවේදී අපට නිතරම යමක් මතක් වෙන රූපයකුත් එක්ක. දැන් තමන්ගේ තාත්තා මිය ගියත් තාත්තා මතක් කරනකොටම දර්ශන මහත්තයට මතක් වෙන රූප ටික. අම්මා මතක් කරනකොට, අම්ම සිහිපත් කරනකොට, ඥාතියෙක් සිහිපත් කරනකොට, ගෙදර මතක් කරනකොට, රැකියාව, මේ කුමන දේ මතක් කර තමන්ට ඒක මතක් වෙන රූපයකුත් එක්ක. රූපයක් නැතුව අපට කිසිම දෙයක් මතක් වෙන්නේ නැහැ. අන්නේ රූපයක් එක්ක මතක් කරනකොට, යමක් මතක් කරනකොට රූපේ මැවී පේන එකට තමයි භවය කියලා කියන්නේ. භවපච්චා ජාති, ජාතිපච්චා ජරා මරණ. මේ අපේ සංසාරික සර්කල් එකේ මේ ඉන්නේ, සංසාර චක්‍රයේ මේ ඉන්න බවට තියෙන සලකුණ මේක. මේක තමයි අවිද්‍යාවේ ලක්ෂණ. මෙන්න මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මෙන්න මේ අවිද්‍යාවෙන් හිටියොත් මොකද වෙන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං ගිහිල්ලා, ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව. අවසන් වෙන්නේ ජරා මරණත් එක්ක. මහලු වීම, ලෙඩ වීම, මරණ, ප්‍රිය විප්‍රයෝග දුක් ටිකත් එක්කයි මුසු වෙලා මේ. මේක තමයි ලෝකේ යන ක්‍රමය. තෙන්කම් කළත්, පුඤ්ඤාවි සංකාර සිද්ධ කරත්, ධ්‍යාන වැඩුවත්, ආනන්දාවි සංකාර සිද්ධ කරත්, සංසාර චක්‍රයන්නේ මේ විදිහට. මේකට කියනවා අනුසෝතගාමී කියලා. ගඟක් පල්ලෙහාට ගමන් කරන ලක්ෂණය. බුදුරජාණන් වහන්සේගේ ධම්ම කියලා කියන්නේ පටිසෝතගාමී නිපුණං දුද්දසං අනු. මේක උඩුගම් බල යන ධර්මයක්. මේක සම්පූර්ණ මේ සංසාරයේ සාමාන්‍ය යන විදිහට නෙවෙයි, රැල්ලට යන විදිහ එකක් නෙවෙයි, සම්පූර්ණ මේ රැල්ල අනිත් පැතර හරවන එකක් තමයි බුදුදහම කියලා කියන්නේ. ඔබ ප්‍රඥාවන්ත නම්, ඔබ දක්ෂ නම්, මෙන්න මේ කරුණ තේරුම් ගන්නත් ඔබ දක්ෂ වෙන්නට ඕන. ඒ මොකද්ද? ඒ තමයි ඇසෙන් රූපයක් දැකලා, කනෙන් ශබ්දයක් අහලා යමක් තේරුම් ගන්නවා නම් තේරුම් ගන්න හැම අවස්ථාවකදීම අපි එක තේරුම් ගන්නේ චක්කු විඥාණයෙන්වත්, සෝත විඥාණයෙන්වත්, ගහන විඥාණයෙන්වත්, ජීවහා විඥාණයෙන්වත්, කාය විඥාණයෙන්වත් නෙවෙයි. සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතු අවිඤ්ඤේය. සීලොම දිවල් තේරුම් ගන්නේ මනෝ විඥාණය. මනෝ විඥාණයෙන් තේරුම් ගන්න විතරක් නෙවෙයි, මනෝ විඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේදී රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. ඔබ මේ අවස්ථාවේදී මේ බණ කියන හාමුදුරුව දිහා බලාගෙන ඉන්නකොට ඔබට හිතෙන්නේ මේ මොහොතේ මේ හාමුදුරුව දකින්න කියලා. මේ කරුණ ඔබට ඇහෙනකොට හිතෙන්නේ මේ වෙලේ කියන කරුණු ටික වචන ටික මගේ කනට ඇහෙනවා කියලා. මේ වෙලාවේ තමයි ඇහෙන්නේ, මේ වෙලාවේ තමයි පේන්නේ. නමුත් ඒක තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ ඇස කනත් ආදී මේ ඉන්ද්‍රිය සම්පූර්ණයෙන්ම ඉදුණු නැතුවම නිරුද්ධ වෙච්ච තැනක මනෝ විඥානය තමයි මේක තේරුම් ගන්න. පංචස්කන්ධයෙන් ලෝකෙ අපි කණ්ඩායම් කරනවා. නමුත් අපි එක්ස්පීරියන්ස් කරනකොට අපි ඒක තේරුම් ගන්නකොට ස්කන්ධ හතරකින් තේරුම් ගන්නේ අපි. වේදනා, සංඥා, සංඛාර, විඥාන. කුසලයක් කරත්, අකුසලයක් කරත්, නිවන් දැක්කත් ඒ මොහොතේ අපි ඇත්තට මේ ස්කන්ධ හතරකින් ඉන්නේ. මෙන්න මෙතෙන්ට හරියට මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් මේකට තමයි කියන්නේ අවිජ්ජායත්වේ වාසීස විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියලා ගිහිල්ලා භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව ආදී සියලක්ම නිරුද්ධ කරන ක්‍රමෙමයි. එනිසා ඔබ චුට්ටක් හරි දක්ෂණං ඔබ මෙන්න මේ සංකල්පය දවස දෙක තත්පරයක් හරි සිහි කරන්න ඔබ. මෙන්න මේ සිහි කරන තත්පරය තමයි ඔබ ඇත්තටම ජීවිතයෙන් ප්‍රතිඵල ලබා ගන්න අවස්ථාව. මේ සිහි කිරීමට තමයි විදර්ශනා භාවනා, විපස්සනා භාවනා, ඉන්සයිට් මෙඩිටේෂන් කියලා කියන්නේ. අනේ සිහි කරන මොහොත නිකන් කරන්න බෑ. ඒක මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව නැත්තම් සම්මාදිටියෙන් පටන් ගන්න ආරස්තික මාර්ගය තුල ප්‍රතිපදාවක් තුල ඉන්නට ඕන. අනේ ප්‍රතිපදාවෙන් ඉන්න මාර්ගයේ අවසාන ඉහළම අපි පිටිහිටල ඉන්න ඕන තැන තමයි සම්මා සතියේ right mindfulness කියලා කියන්නේ. යම් කිසි මොහතක mindfulness එක හිටියොත් සතිමත් බව හිටියොත් එදාට බාහිර කාටවත් අපට දුක දෙන්න පුළුවන් කමක් නැහැ. ඇයි අපි දන්නව රූපයක් මතක් වෙනකොටම අද අපි කණ්ණාඩිය ළඟට ගිහිල්ලා රූපය දැකලා එනකොට එතන රූපේ නැති වෙලා තියෙන වගේ මේ ඇසුරු කරන රූප ලෝකය සම්පූර්ණ නිරුද්ධ වෙච්ච ලෝකයක් කියන එක දකිනවා. ඒතර අපි කවදාවත් බාහිර මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. මේකට තමයි කියන්නේ ධම්මදීපාදිකේ විදිහට ධම්ම සරණ න අඤ්ඤ සරණ. ධර්මයෙන්ම පිළිසරණ කරගන්න වෙන කිසිම බාහිර දෙයක් පිළිසරණ කරගන්න එපා, රිෆියුජ් එක කරගන්න එපා කියලා. වැඩියක් තමයි තමන්ගේ මේ භෞතික ශරීරේවත් තමන්ගේ අවසාන අනිස්ථාව කරගන්න එපා. එහෙම වුණොත් අවසානයේ ජීවිතේ කෙලවරන්නේ දුකෙන්. අනේ දුකෙන් නිදහස් වෙන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ මේ ආරසිංහික මාර්ගය විදියට නැත්නම් ත්‍රිවිධ ශික්ෂාව විදියට සමත විදර්ශනා විදියට මයින්ඩ්ෆුල්නස් විදියට විවිධ ක්‍රමවලින් විවිධ ශ්‍රාවකයන්ට දේශනා කළේ. මේක නැගින්න පිනොත් බෞද්ධයෙක් වෙන්න ඕනේ නැහැ. ඔබ බුද්ධිමත් නම් ඔබ දුකෙන් නිදහස් වෙන කැමති නම් ඔබ ඔබේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන කැමති නම් මෙන්න මේකයි ගමන් මඟ. ඉතින් එහෙම කටයුතු කරන්න ඔබට මේ අද පූජ කරපු දානයත් ඔබට ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි දර්ශන මහත්මයා ඔබ හැම දිනෙකම සතුටට පත් වන්න අද දින සිට කරන්න බලාපොරොත්තු වන දාන මෙපින්කම මේ ඥාති මිත්‍රාදීන් බොහෝ දිනෙක ආශිර්වාදයෙන් එයාගේ ආශිර්වාදයෙන් සහභාගීත්වයෙන් ඉතාම ලස්සනට සිදු කරගන්න ලැබුණා කියලා. ඉතින් පැමිණි හැම දිනකටමත් අපි ආශිර්වාද කරනවා. ඔබටත් ඔබේ දරුවන්ට ආශිර්වාද කරන්න පුළුවන්, ඔබේ දෙමව්පියන්ට ආශිර්වාද කරන්න පුළුවන්, මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කළ හැකි උතුම් පින්කමකටයි ඔබ මේ සහභාගී වුණේ කියලා. මේ රැස් කරගත් සියලු පින් දහමල බලයෙන් අද විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වන මීට මාස 3කට කලින් මියගිය නිව්ටන් ඩයිස් මහත්මයා මේ පින් අනුමෝදන් වේවා. මේ පින්ෙන් සුවපත් විය හැකි යම් තාක් ඔබ නමින් මියගිය ඥාති මිත්‍රාදීන් වෙත්නම් ඒ සියලු දෙනාද මේ පින ඔවුන් විසින් සිදු කරන ලද පින්කමක්සේ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරුත් එකට ගාථාව කියලා මියගේ ඥාතිට පුණ්‍ය අනුමෝදනා කරමු. පැන් වඩන්න. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යතා පරිවහ පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව හිතෝ දින්නම් පේතානම් උපකප්පති ඔන්න මේ උදකම් වට්ටං යතා නින්නම් පවත්තති ඒවමේව හිතෝ දින්නම් පේතානම් උපකප්පති රැස් කරගත් මේ සියලු පුර ධර්මයන් සම්ම දෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයන් රැක දෙත්වා. විශේෂයෙන් මේ පැමිණ සිටින මේ පින්වත් දූපතුන් හැම දෙනාටම හොඳට අධ්‍යාපනය ලබාගෙන ලෝකෙට වැඩ ඇත්තේ පින්වන්ත දරුවන් වීමට දෙවියන්ගේ ආශිර්වාදයක් සරසා දෙත්වා කියන ප්‍රතුමින් අපේ දෙවිනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාචයම් මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සිද්ධියා එත්තාවතාචයම් මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා එත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා හොඳයි පින්තුනි අපි හැම දිනකටම ආශිර්වාද කරනවා. අද දින මේ සිද කරපු පින්කම ඉතාම වැදගත් සිද කරන්නට දර්ශන මහත්මයාට බොහෝ දෙනෙක් උදව් උපකාර කළා. අනමනෝ නැතුළු මේ බොහෝ දෙනෙක්ගේ සහභාගීත්වය උදව් උපකාර නිසායි පින්කම ඉතාම ලස්සනට සිද කළේ. අතුල මහත්මයා අතුළු ඔබ හැම දෙනාටම අපි පුණ්‍ය අනුමෝදනා කරනවා මේ පින්කම සඵල කරගන්නට ඔබ දැක්වු සහයෝගය පිළිබඳව. රැස් කරගත් නූතන පින්කමේ බලයෙන් ඔබ අප හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය කිර ජීවනයේ සැලසේවා. ජීවත්වන කාලයේ සතුටින් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිමේව ච නිම්බාන සම්පත්තේ හිමිනාතේ සමිත්